මම චම්පකරණක මහත්තයා පක්ෂ නෙවෙයි. මම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරේ. බුලත් කොළේ කෙනෙක්. මම තමුන්නාසිරගේ මැතිවරණ වෙලාවේ කොළඹ ඉඳලා හැමදාම මීඩියා කොන්ෆරන්ස් තියදී මම ඉගෙන ගත්ත මගේ අධ්‍යාපන සහතිකයටත් සමහර අය නිකරු කරද්දී වහකුප්පිත් අරගෙන ගිහිල්ලා ප්‍රෙස් කෝෂෙට මිනිහේ චම්පකරණක මහත්තයා වගේ මම අදියෙන් තන් දීලුවේ නෑ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ඉතිහාසයේ කවදාවත් ජාතිවාදී වෙලා නෑ. සමහර අය කියන්න හදනවා බණ්ඩාරනායක මහත්තයා පෙන්නලා එතුමා නෑ, එතුමා ජාතිවාදී නෑ. එතුමා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරලා ඊට පස්සේ එතුමා ආපු ගමන් ගෙනාවේ දෙමළ භාෂා විශේෂ සංවිධාන පරත. ඒක ඉරදුනේ නෑ UNP එක. හැමදාම අපි කියනකොට උඹ බෑ කියන්නේ, උන් කියනකොට අපි බෑ කියන ඒ දේශපාලන සංස්කෘතිය අපි නවත්තන්න ඕනේ.